සැදැවත් වාසනාවන්ත පින්වතුනි, අද අප විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේන ද්විතීය කම්ම සූත්‍රය. භාගතුන් වහන්සේ කර්මයේ ප්‍රභේද හතරක් දක්වපු සූත්‍රය. මෙහිදී කර්මය කොටස් හතරකට බෙදා දක්වනවා. අත්ථි වික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං, අත්ථි වික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං, අත්ථි වික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං, අත්ථි වික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මස්සහාය සංවත්තති. මෙහි දක්වන කර්මය කොටස් හතර පළවෙනි අංගයේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. දෙවෙනි අංගයේ සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. තුන්වෙනි අංගයේ කළු සහ සුදු මිශ්‍ර කර්ම තියෙනවා. කළු සුදු මිශ්‍ර විපාක ගැන දෙන කර්ම. හතරවෙනි අංගයේ කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන විපාක ගැන දෙන කර්මක්ෂය කිරීම පිණිස හේතු වන කර්ම. මේ සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එකාතකින් සසර දුක සහ සැප විඳීමට හේතු වන කර්ම සහ සසරින් සපුරා නිදහස් වීමට හේතු වන කර්ම වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එදා දඹදිව පහළ වෙන කාලේ මේ හතරෙන් බොහෝ දෙනෙක් තේරුම් අරන් තිබුණේ මුල් කර්ම තුන විතරයි. භාගතුන් වහන්සේ පහළ වීම සමගම තමයි හතරවෙනි කර්මය වන කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්මයන් අනාවරණය කරගත්තේ. පළවෙනි කර්මය විදිහට දක්වන්නේ අත්ථි වික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං, කළු විපාක ගැන දෙන කළු කර්ම. සදෝසහිතව සබ්භ්‍යාපජ්ජව නැත්තං අපිරිසුදෝ සිතින් කරන කායික වාචික මානසික ක්‍රියාවල ප්‍රතිඵල විදියට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. අපාගත වීමට සිද්ධ වෙනවා. විශේෂයෙන් නිරයගාමී වීමට හේතු වන කර්ම තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. මනසාචේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා කියපු විදියට යම් කිසි කෙනෙක් අපිරිසුදු සිතින් යමක් කරනවා නම් කියනවා නම් සිතනවා නම් ඔහු කෙරෙහි දුක්ඛං අන්වේති, දුක පසුපසෙනවා. හරියට ගොනා පිට පස්සෙන කරත්ති රෝධිය වගේ දැඩි වේදනාවක් දුකක් ගෙන දෙමින් ඔහු පසුපස්සේ මේ කර්ම විපාක ගමන් කරනවා. දෙවෙනි කර්මය තමයි අත්ථි වික්ඛවේ කම්මං සුක්ඛං සුඛ විපාකං, සුදු විපාක ගෙන දෙන සුදු කර්ම. අභ්‍යාපජසිතින් නැත්නම් නිවරදිසිතින් කුසල සහගතසිතින් පිරිසුදුසිතින් මනසාචේ පසන්නේන කියපු විදිහට පැහැදිලි පිරිසිදු මනසින් යම් කිසි කෙනෙක් කායිකව වාචිකව මානසිකව කරනවා නම් එහි ආනිසංස විදියට සැප තමා කරා එනවා. සුදු විදියට දක්වන්නේ යහපත, පින, කුසලය, අභිවෘද්ධි විදියට දක්වන්න පුළුවන්. ඒ සුඛ විපාකගෙන දෙන සුඛ කර්ම සුදු කර්මවල ප්‍රතිඵල විදියට සුභකින්නාදී බමලොව සහ දිවි ලෝකාදී ඉපදීම දක්වන්නට පුළුවන්. එහි ආනිසංස විදියට බොහෝ කාලයක් ඔහුට අකණ්ඩව සැප විපාක, කුසල විපාක, ආනිසංස භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා. මේ කෙනෙකුගේ ජීවිතයේ තියෙන භාග්‍යයක් යහපතක් විදියට සලකන්නට පුළුවන්. තුන්වෙනි කර්මය අත්ථි වික්ඛවේ කම්මං කන සුක්ඛං කන්න සුඛ විපාකං. කිසියම් කෙනෙක් වරක කළු කර්මත් නැත්නම් පාප කර්මත්, තවත් විටෙක කුසල කර්ම සුදු කර්මත් නැත්නම් පුණ්‍ය කර්මත් සිදු කරනවා නම් ඔහු කළු සුදු දෙකම සහිත කර්ම කරන කෙනෙක් වෙනවා. එහි ප්‍රතිඵල විදියට ඇතැමිට වේමානික දෙවියන් වෙලා නැත්නම් අසුරයන් වෙලා ඒ වගේම මනුස්ස ලෝකෙෙහි සැප දෙකම මිශ්‍ර කර්ම විඳින සත්‍යයන් ආදී වශයෙන් අපට දක්වන්න පුළුවන්. මෙලෙස තමන්ට මේ තත්ත්වයට පත් වෙන්නට ලැබෙන්නේ අර කළු සුදු දෙකම මිශ්‍ර කර්ම සිද්ධ කරায় හැටියට. එහිදී වැඩිපුර ජීවිතයේ කළු කර්ම නම් වැඩිපුර දුක විඳින සිද වෙනවා. වැඩිපුර සුදු කර්ම යහපත් කර්ම නම් වැඩිපුර උට සැප විපාක ගෙන දෙනවා. මෙන්න මේ කළු සුදු කල්සුදු දෙකම මිශ්‍ර කියන මේ කර්ම තුන එදා භාරත ජන සමාජයේ බොහෝ දෙනෙක් තේරුම් අරන් සිටියේ. සමහර අය හිත දිනු කරලා සමතේ වැඩින් වශයෙන් ධ්‍යාන අභිඥා ලබාගෙන ඔවුන් පුබ්බේ නිවාසානුසති දිබ්බ චක්කෝ දිබ්බ සෝතාදී ඥානයන් තුළින් මේ කර්මයේ බොහෝ වංශ පරිශීලනය කළා, ස්පර්ශ කළා, තේරුම් අරන් තිබුණේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමෙන් ලෝකයට අනාවරණය කරපු ප්‍රධානතම අනුශාසනය තමයි හතරවෙනි කර්මය විදිහට දක්වන්නේ. අත්ථේ භික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මක්ඛය සංවත්‍යති. කලුත් නොවන සුදුත් නොවන කර්ම, කලුත් නොවන සුදුත් නොවන විපාක ගෙන දෙන කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්මයි හතරවෙනි කර්මය විදිහට දේශනා කළේ. මොනෝද මේ කර්ම? දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් සමත විදර්ශනාවන්හි නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි විශේෂයෙන්ම උද්‍යත්තගාමිනී පඤ්ඤා විදියට දක්වන රූපාදිස්කන්ධ පංචකයේහි සමුදේ වැය නුවණින් පරික්ෂා කරන අවස්ථාව. අසාදී ආයතන වලින් ගත්තු අරමුණු රූපාදී අරමුණු හටගෙන නිරුද්ධ වෙන ආකාරය නැත්නම් මනෝවිඥානයේහි සමුදේ වැය නැත්නම් රූප වේදනා දිස්කන්ධ පංචකෙහි සමුදේ වැය නැත්නම් චක්කෝ ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් අටලොස් ධාතු පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන අවස්ථාව ඔහු බාහිර ලෝකෙන් මිදෙමින් අභ්‍යන්තර නාමයන් තෙනොත් මිදෙමින් මේ නාම රූප දෙකම ප්‍රහීණ කිරීම සඳහා දුරු කිරීම සඳහා ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කිරීම සඳහා වඩන ධම්මග භාවිත කරන අවස්ථාව ඔහු අර කලුසුදු දෙකෙන්ම තොර වෙච්ච කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කටයුතු සිද්ධ කරන කෙනෙක් බවට පත් වෙනවා. දස සංඥාදී වැඩිීමේදී සිද්ධවන්නේ මේ කාරණාව. විදර්ශනා භාවනා වැඩිීමේදී සිද්ධවන්නේ මෙන්න මේ කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම සිද්ධ කිරීම. එය මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වන්නට, අවිද්‍යාවෙන් මිදෙන්නට, අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පටිච්චසම්පාදාංග වලින් ටිකේකින් නිදහස් වෙලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසා නිරුජ්ජන්ති කියන මේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වීමට හේතු වන නැත්නම් කර්මක්ෂය කිරීමට හේතු වන ඒ තුලින් භවයේ ක්ෂය කිරීමට හේතු වන ආශ්‍රවක්ෂය කිරීමට හේතු වන කර්ම තමයි මේ හතරවෙනි අංගයේ විදියට අත්ථේ භික්ඛවේ කම්මං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සංවත්‍යති කියලා දේශනා කළේ මෙන්න මේ කර්මක්ෂය කිරීමට හේතු වන චතුසත්‍ය සම්මාදිට්ඨිය පාදක කොටගත් විදර්ශනා වැඩීම වශයෙන් සිදු කරන කර්ම දක්වන්නට පුළුවන්. මේ ဒုတိය කම්ම සූත්‍රයේදී භාගතුන් වහන්සේ කළු කර්මත් සුදු කර්මත් කළු සුදු දෙකම මිශ්‍ර කර්මත් අපට දේශනා කළා. වඩාත්ම ඉහළ කර්මයේ විදියට මේ කර්මක්ෂය කිරීමට හේතු වන සීල සමාධි ප්‍රඥා විශේෂයෙන් විපස්සනා භාවනා සංඛ්‍යාත දස සංඥා වැඩීම ආදී මේ ඉහළ කුසලයක අපේ සිත පවත්වා ගන්නට අප උත්සාහ ගනිමු. එසේ කටයුතු කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාචර සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.